ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධම්මකතිකෝ ධම්මකතිකෝ තිබන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ ධම්මකතිකෝ හෝතිති. සදහවතුනි, විවිධ මාතෘකාලල විවිධ දහම් ගැටලු විසඳා ගන්නට පුළුවන් ආකාරයෙන් විවිධ පුද්ගලින්ගේ චරිත ලක්ෂණ විග්‍රහ කරමින් ඔවුන්ගේ දෘෂ්ටීන්ගෙන් මිදීම සඳහා පැහැදිලි කළා වූ සූත්‍ර සමූහයයි සූත්‍ර පිටකය කියලා කියන්නේ. මේවායේ තියෙන ධර්ම කරුණු පිළිබඳව ගත් කල න්‍යායන් දහසක් කියලා සමහර විට වචනින් කියන්නේ. විවිධ න්‍යායන් තිබෙනවා. නමුත් සෑම කෙනෙක්ම සෑම න්‍යායක්ම ඉගෙන ගත යුතු නැහැ, පාඩම් කරගත යුතු නැහැ. එක න්‍යායකින් තේරුම් ගත්තනම් ඊට පස්සේ අනික් කාරණාවල පැහැදිලි කරලා තියන්නේ ඇයි. න්‍යාය තේරුම් ගත්තට ඒක භාවිතයට ගත්තේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. න්‍යාය කියන්නේ පෙළ. භාවිතය කියන්නේ ප්‍රායෝගිකත්වය. එතකොට ප්‍රායෝගික භාවිතා කළ ගත යුතු ධම්මගත තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කියලා කියන්නේ. මඟ පෙන්වීම කියලා කියන්නේ. එතකොට මේ අනුශාසනාව පිළිගන්නවා, මේ මඟ යනවා කියන එක තමයි තෙරුවන් සරණ ගත වුණ බෞද්ධෙක් වෙනවා කියන එකේ සැබෑ මාර්ථය. නමුත් වර්තමාන සමාජයේ තෙරුවන් සරණ ගත වීමේ බුදු වර්තයකින් කියා තියෙන බවක් පෙනෙන්නේ නැහැ අපට. වාචිකව සරණ යනවා වරුණාම සරණ කරගැනීමක් පෙනෙන්නේ නැහැ. සරණ කරගන්නා වූ ආකාරය පැහැදිලි කරන්න තමයි අපි ධර්මදේශනා විවිධ ආකාරයෙන් අගගෙන හරපාමින් කර්ම පැහැදිලි කරන ලබන්නේ. අදත් ඒබඳු කරුණු පැහැදිලි කිරීමකට තමයි අප සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව මා යම් මාතෘකාවක්ගෙන ත්‍රිපිටකය පරිහරණය කරන ලැබුවා. ඒ පරිහරණය කිරීමේදී මට ලැබුණ තොරතුරු ටිකක් තවදුරටත් තොරතුරු තියෙන්න පුළුවන් මට නොලැබුණ සහ හමුනොව්. නමුත් මේ හමුණතරතුරු ආශ්‍රයෙන් යම්කිසි කරුණක් සමාජයට පැහැදිලි කිරීම සඳහායි මා මේ සංගතනිකායේ කන්දක වර්ගයේ තිබෙන පඨම සහ ဒုတိය කියන ධම්ම කතික සූත්‍ර දෙක ආශ්‍රයෙන් මේ ධම්ම කතිකයා කියන එක කොයි වගේ අර්ථයකින්ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ කියන එක ඔබට පැහැදිලි කරන්න කල්පනා කළේ. එහෙදී මට මුණ ගැසෙනවා එකතින් සඳහන් කළ සංගතනිකායේ කන්දක වර්ගයේ ධම්මකථික සූත්‍ර දෙක පඨම සහ ဒုတိය ඒ වගේම අංගුත්තර නිකායේ පවතින ධම්මකථික සූත්‍රය සංගුත්තර නිකායේ පවතින අභි සමය සංගුත්තේ පවතින ධම්මකථික සූත්‍රය ආදී වශයෙන් ධම්මකථික සූත්‍ර හතරක් පහක් විතර මේවායි සමහර ඒවා කරුණු සරලව තිබෙනවා ගැඹුරටම පැහැදිලිව කරපු කරුණුත් තිබෙනවා දැන් මා අද කල්පනා කරන්නේ මේ සරල තැනින් පටන් අරගෙන ගැඹුරට ගොස් ගැඹුරේදී අවශ්‍ය කරන පැහැදිලි කරන්නයි. සාමාන්‍යයෙන් අප පැහැදිලි කරන ධර්මදේශනාවල රටාවේ හැටිත් එහෙමයි. ඒ නිසා ඔබ හොඳින් තේරුම් ගන්න. එතකොට ඔබට තේරෙවි රටත සමාජයේත ශ්‍රාවකයාට පරිමහින ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වන ධම්ම කතිකත්වය කොහොම එකක්ද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේම එසේ නොවන ධම්ම කතිකත්වයකුත් දේශනා කරලා තිබෙන බවත් තේරුම් ගන්න. එහි සඳහන් වෙන්නේ ඒ ධම්ම කතිකත්වය තුළ ඒහා සමාන නොනැත්තන්ට ධම්ම කතිකයයි පෙනුණාට එහි ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් නැති බව. ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් නැති ධම්ම කතිකත්වයකුත් තිබෙනවා ත්‍රිපිටකය තුළ. ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් සහිත ධම්ම කතිකත්වයකුත් තිබෙනවා ත්‍රිපිටකය තුළ. මා හිතන්නේ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළා තිබෙන්නේ තමා යම් කිසි ධමයක් තේරුම් අරගන්නවා නම් සමාජයට පැහැදිලි කරනවා නම් ඒ ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ තමන් යෙදෙන්නට ඕන. එදිරිලා ඉවර වෙලා ඉන්න ඕන කියලා කියන්නේ නැහැ. ඉවර වෙනවා නම් හොඳයි ඉවර කරගන්න එක. නමුත් ඒක ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵලයනේ. ඒ නිසායි අපි මේ ධම්මකථික සූත්‍ර ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු වලට සවන් දෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් මෙසේ මේ පටන් ගන්න. ඒකමන්තං නිසින්නෝකෝ සෝ බික්ඛු භගවන්තං ඒතදෝච. එහෙමනේ සාමාන්‍යයෙන් සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා තැනට පැමිණෙන භික්ෂුවක් එකක් පස්ස සිටිනවා. වැඳ නමස්කාර කොට ආචාර්ය කිරීම ආදී කාරණා තිබෙනවා. ඒවා තමයි පූර්විකා කොටස. අනතුරුව මේ මා දැන් පැහැදිලි කරන කාරණේ මෙහෙමයි තියෙන්නේ. ඒ භික්ෂුව විමසනවා ධම්මකතිකෝති භික්ඛවන්තේ උච්චති. ස්වාමීනි ධම්මකතික කියලා කියනවා. කිත්ත අවසාන කෝභන්ති කොපමණකින් ධර්ම කතිකයේ බවට පත් වෙනවද? අන්න බුද්ධික්ෂුවට ඇති වුණා ඕ ගැටලුව බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළාම බුදුරජාණන් වහන්සේ තමයි උන්වහන්සේ දකින ආකාරයෙන් මේ කරුණ පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් මේ අපි අර සරල තැනින් ගත්තොත් චත්තාරෝමේ භික්ඛවේ ධම්ම කතිකවරු හතර දෙනෙක් ඉන්නවා. අන්න එතන කතමේ චත්තාරෝ කවුද මේ හතර දෙනා කියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ උන්ගේ ස්වභාවය විස්තර කරන ලබනවා. ඉදවික්ක ඒකච්චෝ ධම්මකතිකෝ අප්පංච බාසති අසංකිතංච. එක ධර්මකතිකයෙක් ඉන්නවා. කතා කරන්නේ ටිකයි. හැබැයි ඒක අසංකිතයි. කියන්නේ පිළිවෙලක් නැහැ. ක්‍රමානුකූල බවක් නැහැ. අර්ථ විග්‍රහ කිරීමේ ගැඹුරු බවක් නැහැ. ඒ වගේම ඒකට සවන් දෙන්න පිළිසකුත් ඉන්නවා. පරිසාච න කුසලා හෝති සහිතා සහිතස්ස. සවන් දෙන පිරිසක් දක්ෂ වෙන්නේ නැහැ. කුසලා කියලා කියන්නේ එතන කුසලතා කියන දක්ෂතා කියන එක. උන්ට හැකියාවක් නැහැ. අර්ථ විරහිත සහ අර්ථ සහිත බව. මෙතන අර්ථ ගම්භීර කිව්වහම විරාගයේ පිණිස හේතු වෙන කරුණු ගත්තම. එහෙම තේරුම් ගන්න හැකියාවකුත් නැති පිරිසක් ඉන්නවා. ඒව රූපා භික්ඛවේ ධම්ම කතිකෝ ඒව රූපා පරිසාය ධම්මකතිකෝ තේ සංකම් ගච්ඡති. අවබෝධයක් නැති පිරිස ඉදිරියේ එබඳු කෙනෙකුත් ධර්මකතිකෙක් බවට පත් වෙනවා. අන්න එතන තමයි අර ධම්මාන ධම්ම ප්‍රතිපදාවක් නැති ධම්මකතික භාවය කියලා කියන්නේ. දැන් අපිට වර්තමාන සමාජයේ ජීවත් වෙනකොට යම් යම් කාලවකවානවල යම් යම් අවධානීය දිනාගත් දේශනා පවතිනවා. එතකොට ඒවා අවධානයට යොමු වෙලා පිරිස ඒවා සවන් දෙනවා. මට මතකයි වසර කිහිපයකට මත්තෙන් කිසියම් දේශනයක් මේක පිටවුණා මේ රටේ. බස් නැවතුම් පොළවල කඩවල හැමතැනම මේ විකාශනය වුණා. පිරිසක් බොහොම සවන් දුන්නා. සවන් දුන්නා විතරක් නෙමෙයි. ඇනස් ලිබර්ටි ධර්මශ්‍රීගේ විකට ජවනිකා ඉදිරිපත් කරාම සිනා වෙනවා වගේ සිනහවට කාරණයක් කරගත්තා. නමුත් එතනින් ඒ හැමාරයි. කිසිම පිළිවෙතක් කෙනෙකුට නැහැ. අමතක වෙලා යනවා. නීතියක් ජනප්‍රිය වෙලා යුගයේ ආපහු අමතක වෙලා යනවා වගේ. ඒ බඳු ගැඹුරු අරුත් විරහිත නමුත් සමාජයේ අවධානය දිනාගත හැකි අයහපත්යයි කියන්න බැරි. සමහර විට බුද්ධලින් වශයෙන් සමාජයේ යම් පහපත් ආදර්ශයක් දෙන මිනිසාගේ සිත් අවධානය දිනා ගන්න සමත් යම් ගුණ ගායනා කරන්න පුළුවනි. කවි වශයෙන්, විරිදු වශයෙන්, එහෙම දේශනා වශයෙන්, ගුණ ගැයීම් වශයෙන්, ඍතු ගුණ, මව ගුණ, පිය ගුණ ආදී වශයෙන්. එතකොට ඒවා පිරිසත්ත්වයට සාම් දෙනවා. සාම් දීලා හරිය හොඳයි කියලාත් කියනවා. නමුත් ඒ බුදුන් වහන්සේ වදාළ ගැඹුරු ධර්මතාවයේ තේරුම් ගැනීමේ හැකියාවක් නැති බැවින් ඔවුන්ට මේ ධර්ම කතිකයයි කියලා හිතෙනවා. මේ සරල ධර්ම කතික භාවයක් මේ රටේ මේක අද දකින්නක් තියෙනවා හරියට. ඒ නිසා ඔබ ඒක තේරුම් ගන්න වෙනවා. ඊළඟට ඊළඟකම් පැහැදිලි කරවලා කారణ කරුණක් තියෙනවා. අර කිව්ව ආකාරයෙන්ම අල්ප කතාවක් අල්ප කතනයක් වෙනවට ඉදපන භික්ඛවේ ඒකච්චෝ ධම්ම කතිකෝ අප්පංච භාසති සහිතංච. ටිකක් කතා කරනවා, ටිකකින් පැහැදිලි කරනවා. නමුත් ඒ අර්ථ සහිතයි, ගැඹුරුයි. පරිසායේ කුසලෝ හෝති සහිතා සහිතස්ස. ඒ සවන් දෙන පිරිසටත් ඒ කියන දේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා, අර්ථ විරහිත බව සහ ඉතරහිත බව. එවන්දු තත්ත්වයකදීත් ඒව රූපා භික්ඛවේ ධම්ම කතිකෝ ඒව රූපා පරිසාය ධම්ම කතිතෝ තේව සංකම් ගච්ඡති. එවන්දු තේරුම් ගන්න පුළුවන් පිරිසට ඒ කරුණු ටිකක් පැහැදිලි කිරීමේදී තේරුම් ගන්න තරම් කුසලතාවයක් ඇති අය ඉන්නවා නම් ඒ අය ඉදිරියේ එතුමන් ඔහු නැත්තම් උන්වහන්සේ ධර්ම කතික භාවයකට පත් වෙනවායි කියලා තිබෙනවා. දෙවෙනි කොටසට ගියාම ඉදපන භික්ඛවේ ධම්ම කතිකෝ බහුංච භාසති. ඉදපන භික්ඛවේ ඒකච්චෝපු න කුසලෝ හෝති සහිතා සහිතස්ස. යම් කිසි කෙනෙක් බොහෝසේ කතා කරනු ලබනවා, ඒ වුණාට සමහර විට අර්ථයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට පිරිස දක්ෂ නැත්නම් ඒ අර්ථානර්ථ සහිත බව තේරුම් ගන්නට එතනත් එතකොට සම්මාන ධම්පටිපදාවට යamak සිදු වෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්නට බැරි අයට ලොකුවට ගොඩාක් දේවල් කිව්වහම හුඟක් විස්තර කියනවායි කියලා. සමහර විට හොඳට බණ දන්නවා, හොඳට බණ කියනවා කියලා ධම්ම කතික භාවයෙන් සලකනු ලබනවා. සිවිනේ රියවට අනුවට ඉදපන වික්ඛේ කච්චෝ ධම්ම කතිකෝ බහුංච බාසරි සහිතාංච. බොහෝසේ කරුණ පැහැදිලි කරනු ලබනවා අර්ථ ගම්භීරව. පරිසාච කුසලා කුසලා හොත් සහිතා සහිතස්ස. පිරිසත් මේ හරි වැරදි හොඳනක ගැඹුර තේරුම් ගන්න පුළුවන් දක්ෂතාවයක් තිබෙනවා නම් ඒ තිස්ස ඉදිරියේ එතුමන් නැත්තම් ඔහු නැත්තම් උන්වහන්සේ ධර්ම කතිකයෙක් බවට පත් වෙනවා. දැන් මෙතන තිබෙන කරුණ ගලන්න මේ සූත්‍රයේ ධර්මයේ නොදන්නා ටිකක් කතා කරන තිස්ස ඉදිරියේ ධර්ම කතිකයෙක් ඉන්නවා, ඒ අය දන්නේ නැති නිසා. හුඟක් කතා කරන හුඟක් දේ කතා කරන තිස්ස ඉදිරියේ ධර්ම කතිකයෙක් ඉන්නවා, ඒත් ඔහු ඒ දන්නේ නැහැ අර්ථය. සර්තහිත තෝරා ගන්න අසමත්. එතකොට මේ ධර්ම කතික භාවයේ මෙතන පවතිනවා එතකොට ආකාර හතරක්. අප ඊළඟ පියවරකට ගොස් විමසන්නට අවශ්‍යයි කොහොමද මේ බුදුන් වහන්සේ තවත් වෙනක මේ ධම්ම කතික භාවය පැහැදිලි කරන්නේ. එතකොට අපිට යන්න වෙනවා සංගතනික අභිසම්ම සංගුත්තේ තියෙන ධම්ම කතික සූත්‍රයට. එහිදී කොහොමද බුදුජානන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. අර වගේම ඒකෙත් ධම්ම කතිකෝ තිවන්තේ උච්චති ඉස්තාවතානකෝ බන්තේ ධම්ම කතිකෝ. ඒකම තමයි තියෙන්නේ ධම්ම කතික භාවය ගැනමයි අහලා තියෙන්නේ. එතකොට බුදුජානන් වහන්සේ අර කිව්වට හතර ආකාරයට වඩා එක ආකාරයක් අරගෙන මේ පැහැදිලි කරන ලබනවා. ජරා මරණස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේශේති ධම්ම කතිකෝ බික්ඛූති අලං වචනාය. මම තවත් වෙනකට අපි ආවා. ධම්ම කතිකය කියන්ට වචනයක් ධම්ම කතිකට වචනයක් තමයි ධම්ම කතික භාවය භාවිතා කරන්න. ජරා මරණ දෙකෙහි කලකිරීම පිණිස නිබ්බිදාය කියලා කියන්නේ කලකිරෙනවා. කලකිරෙනවා කියන වචනේ ඔබ හිතන අර්ථයට වඩා ගැඹුරින් මා ඉස්සරහට පැහැදිලි කරන්නම්. විරාගය, රාග කියන්නේ ඇල්ම, විරාග කියන්නේ නොඇල්ම. නොඇල්ම පිණිස නිරෝධය, ජරා මරණයන්ගෙන් මිදීම පිණිස යමෙක් ධර්මදේශනා කරනවාද? අන්න එතකොට එතන අප්පංච භාසති වෙන්න පුළුවන්. නමුත් සහිත, සහිතං. අසංහිත නැහැ. කරුණු මනාව පැහැදිලි කරන ලබනවා. එතකොට මෙන්න මේ දේශනා කරන ඔහෝ ඇය හෝ උන්වහන්සේ හෝ කෙනා හෝ ආදි වශයෙන් ඒ ඊළඟ පියවරේදී පෙන්වනවා මෙහෙම දෙයකුත්. ජරා මරණස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ධම්මාන ධම්ම පටිපන්නෝ වික්ඛති අලං වචනාය. අන්න එතන තව වචනයක් එකතු වෙනවා අපට. ඒ දේශනා කරන කෙනා ජරා මරණයන්ගෙන් මිදීම පිණිස, කලකිරීම පිණිස, නොයලීම පිණිස, මිදීම පිණිස ධර්මාන ධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා ඉන්නවද? අන්න ඒ වචනය අරකට සම්බන්ධයි. ධම්මාන ධම්ම ප්‍රතිපන්නෝති භික්ඛෝ, ධම්මාන ධම්ම ප්‍රතිපදාවට බැසගත්තා වූ භික්ෂුවක් වශයෙන් ඒකට වෙන වචනයක් කියලා. දැන් එතන තිබෙන කාරණේ තමයි ධම්ම කතිකත්වයේ ඉක්මවා ගොස් කතා කිරීම පැහැදිලි කිරීම පමණක් නොව තමා තේරුම් ගත්ත ගමනේ යමින් සිටින බවත් පැහැදිලි වෙන්න ඕන. අනර මුල් ධර්ම කතිකත්වයන් පිළිබඳ ඔබට දැන් වැටහෙවි. ජනප්‍රිය වෙලා නැත්නම් මලක් පිටිලා පර වෙලා යනවා වගේ දවස් දෙකකින් ඊට පස්සේ කරන කතාවක් නැහැ. ගීතයක් ජනප්‍රිය වෙලා නැති වෙලා යනවා වගේ යම් යම් මාත්‍රකාවස්සේ සමාජයේ අවධානය දිනා ගන්න ලබනවා. නමුත් සමාජය වෙනස් වෙලත් නැහැ. ඒ අය ලබාගත්ත දෙකුත් නැහැ. අමතක වෙලා යනවා. අනේ එතකොට ඒ ධම්ම කතික භාවයන් පිළිගන්න තේරුම් ගන්න ඔබ මගක් නැති. මගක් නැති මාර්ගයක් ගමන පැහැදිලි කිරීමක් නැති ධම්මාන ධම්පට කතාවක් නැති ධම්ම කතික භාවයන් කියන එක. පෞද්ගලික කරුණ මුල් කොටගෙන යම් යම් අය ඉබඳු කරුණ ඉදිරිපත් කරන ලබනා දේශනා කරන ලබනවා. සාමාන්‍යයෙන් ඔබට මතකයේ ඉඳලා බලන්නකො අපට සමහර විට තිබුණේ ධර්මයේ ධර්මශාලාවේ නැත්තම් බණකොතෙන් බලන්න තිබුණේ. නමුත් අපට මේ සවිදුස්ස මාධ්‍ය ප්‍රචලිත වීම ප්‍රතිපලයක් වශයෙන් අපට ඊට පසුව යුගයක කවි බණ අර තියෙන ජාතක හෝ කතා අපහු කවියෙන් ප්‍රබන්ධ කරලා එතකොට ඒ අය අසන්නා ඒ සඳහා යොමු වෙලා ඒවා සාන් දෙන්න මිලදී ගන්න පටන් ගත්තා. අනතුරුව විරුද්ධ බණ තවත් කොටසක් එනවා තවත් එකක්. ඊට පස්සේ ඒකට සවන් දීලා ඒ පැත්ත තෝරාගත්තා. ඊට පස්සේ තවත් දෙයක් එනවා සමහර විට පියගුණ ගී, ගුරුගුණ ගී ආදී වශයෙන් හරි එහෙම ගුණ. එතකොට ඒව අපට වැරදි කියන්නට බැහැනේ. නමුත් මේවා අර ගීතයක් රස විඳිනවා වගේ කිසියම් ආකාරයක කරුණා රසය, අනුකම්පා රසය උපදවාගෙන එතනින් එහාට ගමනක් නැතුව නතර වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අත්තංච බාසති කියන වචනෙන් පැහැදිලි කරන්නේ ටිකක් කතා කළා වුණාට ඒකේ අර්ථයක් නැහැ. හුඟක් කතා කළා වුණාටත් ඒකේ අර්ථයක් මගක් නැහැ. දැන් දෙවෙනි සූත්‍රයේ තාරගණ උන්වහන්සේ පැහැදිලි කරව දාරන්නේ ජරා මරණයෙන් කෙරෙහි කලකිරීම සඳහා, නොයලීම සඳහා සහ නැති කිරීම සඳහා කරුණු පැහැදිලි කරනවාද? අන්න එතනයි සැබෑ ධම්ම කතිකත්වයේ තියෙන්නේ කියලා. කරුණු පැහැදිලි කරමින් සෑහෙන්නේ නැතුව තමයි මග යනවාද? අන්න ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒකයි. එතනින් එහාටත් තව වචනේ තියෙනවා පැහැදිලි නොකරට. ජරා මරණස්සතේ භික්ඛු නිබ්බිදා විරාගා නිරෝධා අනුපාදා විමුක්තෝ හෝති. ඒ මගගොස් ඔහු උපාදානයන්ගෙන් මිදුනේ වේද? ditta dhamma nibbana pat nibbana patto bhikkhuti ah ditta dhamma nibbana patta u bavata me vasenma ye dakala nuwani nivan nivana dutu bavata wacanayak thamai eka etakota ara desana karala gamana gos nimawata pat wenna tanak gana sadahan karala labanawa dan apata metena jara marana kiyana wacanet tikak therum ganna wenawa ne samajaye nan ජරාව කියලා කැතකුණ වලට කියනවා. නමුත් මෙතන ජරාව කියන්නේ දිරා යාම කියන එක. ඕනෑම පියකරු කයක් රුවක් පුරුෂ රුවක් නාරි දේහයක් ඒ තත්ත්වෙන් තියාගන්න බැ පසු කාලීනව දිරාගොස් අර පෙන්වන ආකාරයටම හළු වී විමට වැතිරෙනවා. මොනවසිර රක් කුරුම කරගත්තත් වසර අඩක් පසුවන විටේ සිරුරට තියෙන රෝග පීඩා ආදී කාරණා වලට මුහුණ දෙන්න සිදු වෙන එක බහුතරයකට වළක්වන්න බෑ. ඒ වගේම පොහොදුන් කියන සමාජයේ ජීවත් වීමේදී යමෙක් ජීවිතයේ සියලු දේවල් තමගේ නමින් අල්ලා ගන්න ලබනවා. හොඳ දේවල්, නරක දේවල්, පින් දේවල්, පව් දේවල්, තමන්ගේ දේවල්, අනුන්ගේ දේවල්, එදපරදු, දක්ෂතා, දුර්වලතා. මෙසේ ඔහුගේ මතක ගබඩාව නොවේ තණ්හානුසේ ගබඩාව පරවාගෙන ලබනවා විදි මත මතාන්තර වලින්. ඒ තුළ ඔහුට මෞකසෙන් බිහිවන විට මමත්වයක් නැතිුණාට තමා මේ තියෙන කාරණා ටික ඉස්සේ ගොඩනගා ගත්තා වූ අහංකාරයක් නැත්තම් මමංකාරයක් පවතිනවා. ශරීරය මිය යන බව හැමදෙනාම දන්නවා. අනන්ත වාරයක් එහෙම දැකලත් තිබෙනවා. නමුත් මේ මරණය පෘථග්ජන පුද්ගලයාට අසාමාන්‍ය බියක් ගෙන දෙනවා. කියයි මම නම් මැරෙන්න බය නෑ කියලා. නමුත් පුංචි අසනීපයක් හැදුනහම ඉක්මනට වෛද්‍යරිකු ගාවට දුවන්නේ. අසාධ්‍ය රෝගී අය අත කකුල කොල් දෙක අත් දෙකම කපලා ජීවත් වන්නේ ජීවිතේට ආසා නිසා නේද? එතකොට මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ සබ්බේ සං ජීවිතං පියං යන්න සෙළුම දෙනා ජීවිතේට පියයි. ඒ පිය වෙනදී මරණේදී අහිමි වෙනවා. ඒක යථාර්ථයක්. පිළිගත යුතු සත්‍යයක්. නමුත් අපට කාටවත්ම පුදුන්නායට පිළිගන්න හැකියාවක් නැහැ. කැමැත්තෙන් අපහැර යන්න පුළුවන් හැකියාවක් කාටවත් නැහැ. ඒ නිසා සියලු දෙනාම අකමැත්තෙන් දාලා යනවා. මෙන්න අකමැත්තෙන් දාලා යාම තුළ ඔහුට තවදුරටත් මෙයන් සිටින කෙනාට මේ ලෝකේ ඉටු කරගත යුතු අභිමතාර්ථය අන්ති වෙනවා. එින් මා පැහැදිලි කරන්නේ කෙනෙක් වැඩ ඉවර කරලා මරණයට පත්වන්නේ කියන එක. පොදුන්නයි. ඒ අභිමතාර්ථයන් ඔහුගේ අර තණ්හානුසය තියලා තියෙන්නේ. පස්සේ ගන්න. මේ නිසාම තමයි ඒ අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට ඔහුට මේ තණ්හාම නැමැති වඩුවා විසින් අදාළ රූපකායක් ලබා දෙනු ලබන්නේ. ඒ කෙනෙකුට සාමාන්‍යයෙන් දැක ගන්නට බැරි වෙන මෙතන ගැටලුවක් තියෙනවා බොහෝ දෙනාට. පුනබ්භව කියන එක. මේක තේරුම් ගන්න ඕන මෙහෙමයි. පුන කියන්නේ නැවත. භව කියන්නේ වීම. වරක් ඌදී නැවත වීම. පුනබ්භව. ඒක මව කුසේ දිවන එකට පමණක් කියන දෙයක් නෙවෙයි. මෙතන තේරුම් ගන්න ඕන ස්කන්ධ පංචකයෙන් පංචකයට සිදුවෙන පුනබ්භව. ස්කන්ධ පංචකය ඔබට වටහා ගන්න පුළුවන් නම් යම්කිසි අරමුණකදී ද්වේෂ සහගත අරමුණක් පරිගැනීම සහගත අරමුණක් කියලා කියන්නේ එතන ස්කන්ධ පහක්. ඒක නැති වෙනවා. නමුත් ඒ නැතිවීමේදී කිසියම් දැවීමකට හසු වෙලා ඔබ ඒක නැති කරගන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මටත් වෙලාවක් ආවා වයිකෝ. කොකාටත් වාරයක් නම් තිත්තයටත් වාරයක්. ආදි වශයෙන් මේ අපේ සිතෙහි කිසියම් අවකාශ කිරීමක් කරනවා. මේ මතක තබා ගැනීම නොවන බව තේරුම් ගන්න මෙන්න මේ තියපු දෙයක් තමයි ආපහු එන්නේ. පුනබ්බව කියන්නේ ඒකයි තිබ්බත් නැවත හට ගන්නවා. ඒක තේරුම් ගන්න වෙනවා. තියපු දෙයක් තමයි ආපහු එන්නේ. දැන් සංඛාර කියන වචනය අතන්තනක විග්‍රහ කරන ලබන්නේ දැන් හටගත්ත යම් සිදුවීමක් ස්කන්ධ පංචකයක් ඇද්ද? ලෝභයක් ද්වේෂයක් මෝහයක් ඇද්ද? එබඳුම දෙයක් යලු හැට ගැනීමේ හැකියාවක් ඇති හේතුවක් ශේෂ වීම. මේක තමයි පොහුදුන් බව තුළ කර්ම රැස් කිරීම කියන වචනෙන් පැහැදිලි කරන්නේ. ඒකදී කර්ම සූත්‍රවල සඳහන් කරනු ලබන්නේ කන්නං කන්න කම්මං සුක්ඛං සුක්ඛ කම් සුක්ඛන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛ විපාකං කියලා. පව්කම් සහ දුක් විපාක, පින්කම් සහ සැප විපාක, පව් පින්කම් සහ සැප දුක් විපාක. මේ තුනම මේ තියෙන ගොඩට අයිති දේවල්. නමුත් ඒ තුන එක පැත්තකට යොදන බුදුරජාණන් වහන්සේ තව කර්මයක් දේශනා කරනු ලබනවා. අත්තිවික්ඛේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං. කලුත් නැති සුදුත් නැති කළු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මයක්. මෙන්න මෙතන තමයි ධම්මානුදම් ප්‍රතිපදාව කියන එක තියෙන්නේ. මම ඒ කරුණින් ආයේ පැහැදිලි කරන්නේ නැහැ. මතක් කළාට මේ දේශනාවේ පැහැදිලිව තිබෙන බැවින්. එනිසා එතන තේරුම් ගන්න අවශ්‍ය කරුණ. තවත් තැනකින් මා පෙන්වන්නම්. බුදුන් වහන්සේ වදාරනවා අය සයන් අවිඤ්ඤාය සච්චිකත්වාප වේදිතානි කියලා. මා මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කොටයි මේ හතර දේශනා කරන්නේ. අන්න විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කර ගන්නට බැරි අයට මේ බුද්ධත්වයේ කියන එකේ පැහැදිලි කිරීම විශ්වාස කරන්න වෙනවා. එතනදී උන්වහන්සේ විපාක ලබන උපත ලබන තැන නෙමෙයි පැහැදිලි කරන්නේ. විපාකයක් තියෙනවා. එහෙනම් විපාකයක් තියනවා කියන එකේ තේරුම ජීවිතයෙන් ගමනහමාර නැහැ කියන එක. අන්න ඒක තේරුම් ගන්න. ඒ විපාකයක් තියනවා නම් ඒක විපාක විඳින්න වෙනවා. එතකොට අර කලුත් නැති සුදුත් නැති කලු විපාකත් නැති සුදු විපාකත් නැතිනටපත් තුනක් විතරයි විපාකයක් නැතිසහා ගමනහමාර වෙන්නේ. මේ කර්ම ගමනහමාර වෙනවා කියලා කල්පනා කළාට හේතුවන්නේ නැහැ. මේ පිළිබඳවත් අපි කරුණු පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මෙතන ජරා මරණ දෙක ඔස්සේ මේ කරුණු පැහැදිලි කිරීමට වඩා අපි තවත් කරුණක් අරගෙන දැන් මම ওই 3 වෙනි ධම්මකථික සූත්‍රයක් තමයි පැහැදිලි කළේ. තවත් ධම්මකථික සූත්‍රයකට යමු. ඒ තුලින් අපි මේ පැහැදිලි කරන්න හදපු සියල්ල ওই වචන ඔක්කොම පැහැදිලි කරන්න බලමු. අර වගේම ධම්මකථිකයි කියලා කියන්නේ කවුදයි කියලා විමසපුවහම බුදුරජාණන් වහන්සේ උත්තර සපයනු ලබනවා. රූපස්ස චේ බික්ඛු නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති ධම්මකතිකෝ බික්ඛූති අලං වචනාය. අන්න අපි ගැඹුරට ආවතරමක්. රූපේහි කලකිරීම පිණිස, රූපේහි නොයල්ම පිණිස, රූපෙන් මිදීම පිණිස ධර්මදේශනා කරනවා නම් අන්න ධම්මකථික භික්ෂුව කියන්ට වචනයක් නැත්නම් වචනයක් ධම්මකථික කියන එක භාවිතා කරන්න සුදුසු තැනක් කියලා. දැන් මෙතන මේ රූපස්ස කියලා කිව්වහම ඔතනින් කරුණු පැහැදිලි නොකළොත් රූප කියන්නේ ඔබ හිතන දෙයක් බවට පත් කරගන්නවා. නමුත් මෙතන ඊළඟ කාරණාවලදී පැහැදිලි කරන ලබනවා ඔය ආකාරයෙන්. රූපස්ස චේ භික්ඛු නිබ්බිදා විරාගා නිරෝධාය ධම්මං දේසි කියනවා වගේම වේදනාචේ බික්ඛෝ නිබ්බිදාය විරාගාය නිරෝධාය ධම්මං දේසේති සංඥාචේ බික්ඛෝ සංඛාරාචේ බික්ඛෝ විඥානාචේ බික්ඛෝ කියලා පහට වෙන වෙනමත් විස්තර කරනවා. එතකොට එයින් පැහැදිලිවන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහෙහි කලකිරීම පිණිස නොයල්ම පිණිස එයින් මිදීම පිණිස ධර්මදේශනා කරන්නේ නම් තමයි බුදුරජාණන් වහන්සේ සැබෑවටම ධම්මකථික භාවයක් පැහැදිලි කරලා තියෙන්නේ. එතනත් පැහැදිලි කරනවා ඊළඟට එසේ දේශනා කරන කෙනා රූපයන්ගෙන් කලකිරීම පිණිස නොයල්ම පිණිස මිදීම පිණිස ඒ මඟට ධම්මාන ධම්ම පටිපන්න වුණා නම් නිරෝධාය පටිපන්නෝ හෝති. ඒ අරවෙන් මිදීම පිණිස හැසිරෙනවා නම් ඒ එයාට තමයි ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ දෙනවායි කියලා පෙන්වන්නේ. දැන් එතකොට ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන වචනේටත් හොඳ අර්ථයක් මේ තුල ඇතුළත් වෙලා තිබෙනවා. පංචස්කන්ධයේ මනාව තේරුම් අරගෙන පංචස්කන්ධයේ ආත්ම දෘෂ්ටියේ වර්ධ තේරුම් අරගෙන පංචස්කන්ධයේ අනාත්මය තේරුම් අරගෙන ආත්ම කොටගත් ආවු දෘෂ්ටියෙන් මිදීම සඳහා තමයම් ප්‍රතිපදාවක එළඹෙනවා නම් ගමන් කරනවා නම් එතකොට ඔහු ධම්මාන ධම්ම ප්‍රතිපදාවෙන් යුක්තයි කියලා කියනවා. දැන් බලන්න ධම්මාන ධම්ම ප්‍රතිපදාවට එන්න පුළුවනිද කෙනෙකුට තේරෙන්නේ නැතුව කියන්නේ තේරෙන්නේ නැතුව. ඒ නිසා අප තේරුම් ගත යුතු වැදගත් කරුණ තමයි මේ බුදු දේශනාවේ තියෙන ශ්‍රවණය කියන එක. අප හිතනවාට වඩා ඊට ගැඹුරු දෙයක්. දැන් ඔබ ගුරුවරයෙකුට සවන් දෙනවා. ඔබ කවි පන්තියකට සවන් දෙනවා. ඔබ ඒ කවි පන්තියක ගීතයක නාට්‍යයක රසාස්වාදයක් ලබනවා. අන්න ඉබඳු ආස්වාදයේ සඳහා සවන් දීමක් නෙවෙයි ධර්මදේශනාවකට සවන් දීම කියලා කියන්නේ. මාවට ඉදිරිපත් කරන්න අම්මා කලකට පෙර සමහරට 1980 90 92 දශකයේ කාලය තුළ කියවන ලද පොතක තිබුණ දෙයක්. එතුමන්ට කියන්නේ ජිද්දු ක්‍රිෂ්ණමූර්ති කියලා. එතුමන් හිටියේ ඉන්දියානු චින්තකයෙක් වශයෙන්. එතුමන් සතිය ග්‍රන්ථවල බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරනවා. දොස් කියන්නේ නැහැ. මම එහෙම බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටියා නම් උන්වහන්සේ යන හැන තැන තැනකදීම ආරම්භයේ පටන් අවසානයේ දක්වා උන්වහන්සේට සවන් දෙනවායි කියලා තියෙනවා. බලන්නේ සවන් දීම කියන එක පිළිබඳව වටිනාකම කොතරම් දැනගෙන ඉඳලා තියෙනවද කියන එක. මම සවන් දීම කියන එකේ වටිනාකම පිළිබඳව ඔබට ටිකක් පෙන්වන්නම්. මේ සවන් දීම කියන එකේදී ධම්ම කතිකයකට සවන් දෙන්න ඕන. සැබෑ ධම තේරුම් අරන් දේශනා කරන කෙනෙකුට. අර ටිකක් දේශනා කරන හෝ නැදෙන දේශනා කරන ධර්මානුපටිපදාවකට නොයන දේශනාවලට නොවේ. මේ හරියට කැඩපතක් ඉදිරියේ තමා සිට ගැනීමක් වෙන දෙයක්. ඔබ ඔබේ ගමන රැකියාවට යාමට ප්‍රථමයෙන් කැඩපතක් ඉදිරියේ සිට ගන්න ලබනවා. ඔබට කැඩපත පෙන්වා දෙනවා නේද ඔබේ අඩුපාඩු. කලිසම නැත්තම් කමිසේ නැත්තම් ටයිපටිය නැත්තම් පවුඩර් මේවා අඩු වැඩිකම්. ඔබ ඒක දෙස බලා සකසා ගන්නවා නේ. මෙන්නේ ධර්මකතකීන් වහන්සේ කෙනෙකුට සවන් දීම ධර්මශ්‍රවණයක් කැඩපතක් ඉදිරියේ සිට ගැනීමක් වගේ දෙයක්. එවිට ඔබට තේන්නේ ඔබ පෙනෙනවා විතරක් නෙමෙයි කැඩපත ඇසුරෙන් ඔබේ අඩුපාඩු සකසා ගන්නවා වගේ ඔබට ඔබේ අඩුපාඩු හදා ගන්න පුළුවන් වෙනවා. මේ ත්‍රිපිටකය තුල සඳහන් වෙන ආකාරයෙන් ගත්තම අපට ඇතැම්ම යෝග කියලා තියෙනවා. ඒ බණ ටික නම් මටමයි කීවේ කියලා හිතෙන්නේ එතකොට තමයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තේරුම් ගත්ත අයගේ ධර්ම න්‍යාය පංචස්කන්ධය අනාත්මය. ධර්මයේ තේරුම් නොගත්ත අයගේ න්‍යාය ධම් පංචස්කන්ධය ආත්මය. ඒ පංචස්කන්ධය ආත්මකට ගත්ත සියලුම දෙනාට ඒ කරුණ පැහැදිලි කරනකොට ඒක හරි. ඒක වැරදි නම් තේරුම් ගත්තාම අනාත්මයටපත් වෙන්න ඒගොල්ලෝ හිතෙනවා. මේ නිසා තමයි මම මෙතන තව වචනයක් ඔබට පෙන්වන්නම් තේරුම් ගන්න. රතන සූත්‍රයට යන්න. සහවස්ස දස්සන සම්පදාය. කරණීයමෙත් සූත්‍රයට යන්න. දිච්චින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. සබ්බාසව සූත්‍රයට යන්න. අතිවික්‍රවේ ආසව දස්සනාය පාතබ්බං. වචනේ හරියටම කියෙන්නේ නැති වෙන්න පුළුවන් මට. දස්සනාය. මේ තුනේම තියෙනවා දැක්මෙන් පහකල යුතු ආස්සරව තියෙනවා. දස්සනාය. මෙන්න මේ දස්සනාය කියන කොටස තමයි ධර්මස්සවණයෙන් සිදුවෙන දේ. ධර්මස්සවණයෙන් අතහැරගෙන සසර බඳ තමන බැඳි නැත්නම් ආශ්‍රව. අපි තව දවසක ඒක වෙනත් ධර්ම දේශනාවකදී පැහැදිලි කරමු. ඒ නිසා බුදු සමයේ ප්‍රථමයෙන්ම තේරුම් ගත්ත කෙනෙකුට සවන් දීම. අර පිටුනොත්තුම පැහැදිලි කරේ ඒකයි ආරම්භයේ පටන් අවසානයේ දක්වාම මම උන්වහන්සේට වන්දනායි කියලා තිබුණේ. ඒ සවන් දීම තුල තමයි තමාට තමා පේන්න ගන්නේ අඩුපාඩු හැදෙන්න පටන් ගන්නෙ. සබ්බාස සූත්‍රයේ දේශනා කර දවසකදී ගන්නු තව කරුණු හතක් ඔස්සේ ආශ්‍රසය වෙන්න තියෙන හයක් ඔස්සේ. ඒ හත් වෙනි තැනට භාවනාව තියෙන. ඊට මෙහා තව සංවර වෙන්න කාරණා කීපයක් තියෙනවා. පළමු කරුණ බුදුරජාණන් වහන්සේගේ නිර්දේශිතේ යෝජිතේ යෝජනා කරලා තියෙන මේ දැක්ම. ඒ සවන් දීමෙන්. මෙන්න මේ නිසා තමයි අපි ධර්ම දේශනාව කිරීම කරන්නේ. පෞද්ගලික යම් වචනයක් කියන්න කැමතියි. ඇතැම් හිතවතුන් තින්නතුන් මේ දේවල් ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශ නොකරන්නේ මන්දයි අපගෙන් ප්‍රශ්න කරනු ලබනවා. අවංකෝමා කියන දේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරාට වඩා හොඳින් පැහැදිලි කිරීමේ හැකියාවක් මට නැති වෙමින් කවමදාක්වත් පොතක් ලියන්නේ නැත කියන එක. ඒ ධර්ම විනයෙහි ත්‍රිපිටකයේ සුද්ධ වූ ධර්මයේ පවතිනවා තේරුම් ගත්ත ආකාරයට පැහැදිලි කරමු සවන් දී තේරුම් ගනිවි. පොත් ඕනතරම් රටේතොටේ තිබෙනවා. පෞද්ගලික එක්කෙනා ලියන ලද අදහස් තිබෙනවා. ඒ වගේම මුද්‍රිත ත්‍රිපිටකයේ ඕනතරම් තිබෙනවා. කෝ කියවුවහම තම තමන්ගේ මතිමතාන්තර පොහොසත් කරගන්න යොදා ගන්න වරුණාම ධර්මයේ තේරුම් ගන්න බවක් පේන්නේ නැහැනේ. ඒ අය තමන් යම් මතයක් දෘෂ්ටියක් දරනවා නම් ඒක ඔප්පු කරන්න සාක්ෂියක් විතරක් එකෙන් හොයා ගන්නවා. සමස්ත පිටකේ කියවන්නේ නැතුව. මේ නිසා පොත පිළිබඳව මා ඉදිරිපත් කරන අදහස මෙහෙමයි. අසුත පුතක් ගැන භාවයෙන් නම් පොතක් යමක් කියලා තිබෙන්නේ ඒ පොත නොකියුවට කමක් නැහැ. ඒක කියවට කමක් නැහැ දැනුම ඇති කරගන්න නම්. දොකින් මෙදීම සඳහා නෙවෙයි. නමුත් ධර්ම විනය නැත්තම් ත්‍රිපිටකය පාලින් සහ සිංහලින් පවතිනවා. පාලි පිටුවක් සහ සිංහල පිටුවක්. ඔබට කියවන්න ආසනම් කෙනෙකුට සවන් දීලා ධර්මයේ තේරුම් අරගෙන මේවා කියවන්න. ධර්මයේ මොකුත් තේරුම් ගන්න නැතුව කියවන්න ගියොත් ඔබට ඒක තේරෙන්නේ නැහැ නිදිමත එනවා ඇරුණාම. මොකද ඒ ඉතා ගැඹුරු කරුණක්. ඒ වචන නෙවෙයි පරිවර්තනය කරන්න ඕන. දැන් අපිට තියෙන්නේ පාලියෙන් සිංහලට වචන පරිවර්තනය වෙලා. නමුත් පාලියෙන් සිංහලට වගේම ධර්මයක් පරිවර්තනය කරගන්න ඕන. ඒ ධර්මයේ පරිවර්තනය කරගැනීමේ හැකියාව ධර්ම අවබෝධය ලැබෙන තරමටයි ඉහළ යන්නේ නැත්නම් නෑ. මේක මතක තබා ගන්න ඔබ. ඉක්මන් වෙන්න දෙපා. ඔබට විතරක් මියදම් යන වැඩක් නෙමෙයි. ධර්ම කතිකීන් වහන්සේ නමක් හොරගත්තාම හරියට පැහැදිලි වෙනවායි කියලා ඕනතරම් ධර්ම කතිකත්වයක් රටේතේ තියෙනවා. මාධ්‍ය තිබෙනවා. ඒවට සවන් දීලා ඔබට නිදහස තියෙනවා නිවැරදිව තෝරගන්න. නැවත නැවත සවන් දීම තුළ කලබල වෙන්න ඉක්මන් වෙන්නත් අවශ්‍ය නැහැ. මේ ප්‍රඥාව කියන එක එක දවසින් එක පැයෙන් වැඩිනවා කියලා මා කල්පනා කරන්නේ නැහැ මේ දෘෂ්ටිගතික සමාජයක් තුළ. එදානම් එහෙම ප්‍රඥාව වැඩි දියුණු කරගත්තා ඉන්නේ නැති දෘෂ්ටි තිබුණ නැතුව. නමුත් මේ දහසක් දෘෂ්ටි වලින් පිරිච්ච උඩු දිදී තියෙන සමාජයේ මේ දෘෂ්ටි වල වැරද්ද තේරුම් ගන්න නැතුව සම්මාදිට්ඨියක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමිකව කාරණා හොයාගෙන ඉස්සරහට යන්න. ඒ යනකොට ඔබට මේ කරුණ තේරුම් ගන්න ලැබෙවි. එහෙනම් අපි දැන් අවසන් කොටසට ඇවිත් පැහැදිලි කරමු. මෙන්න මේ ධම්ම කතික භාවය. රූපස්චේ භික්ඛු නිබ්බිදා විරාගාය නිරෝධාය ධම්මං දේසේති. ධම්ම කතිකෝති භික්ඛෝති අලං වචනාය. ධම්ම කතික කියන්නේ සුදුසු වචනය සුදුසු බවක් පේනවා තමයි. රූපේහි කලකිරීම ඒ වගේම නොඇලීම සහ මිදීම පිණිස දේශනා කරනවා කියන්නේ. දැන් රූපේහි හොයා ගන්න වෙනවා. ඔන්න ඔතනදී අපට අර පෙර ධර්ම දේශනාවලදී පැහැදිලි කරපු අර්ථය යලි ගන්න වෙනවා. රූපෙහි කිව්ව තමනින්ම හිතන්න එපා රූපය කියන්නේ ශරීරෙට කියලා. ඒ වෙනම එතන රූප කියලා කතා කරනවා පටි ආපෝ තේජෝ වායෙන් හතුලින් හැදුන ශරීරයට. ඒ රූපයත් මෞකසේ දිගුන් තැන් පටන් මරණය දක්වා යලි යලි ගන්න ආහාරවලට අනුව වැඩිනවා කෙසඟ වෙනවා වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට නෙමෙයි රූපය අනිත්‍ය කියලා කියන්නේ. ඒකට කලකිරිලා අතල මේක ආශා කරන්න දෙයක් නැහැ කියලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ආදී වශයෙන් පිළිකුල් කරන්න රූපිලි කරලා නාවන්නේ කවන්නේ නැතුව ඉන්න කියලා දේශනා කරපු උදාහමක් අප තේරුම් ගන්නෙ නැහැ පිළිගන්නේ නැහැ. මේවා අපට ලැබුණ ආභරණයක් උපකරණයක්. මේ උපකරණය කවාකෝ අනහවා පිරිසිදු කොටගෙන රෝගී කරගන්නේ නැතිව ප්‍රඥාව දිනු කරගන්න යොදා ගන්නට වෙනවා. එතකොට මේක ආශිර්වාදයක් වෙනවා. කන්න දෙන්නේ නැතුව බොන්න දෙන්නේ නැතුව නාන්න දෙන්නේ නැතුව බෙහෙත් කරන්නේ නැතුව එහෙම පුළුවන් ද රූපයෙන් වැඩ ගන්න. ඒ බුදුදහමේ බුද්ධ දේශනාව කිසිකටවත් නූතන දියුණු වෛද්‍ය විද්‍යාව සමගවත් ගැටෙන්නේ නැහැ. නිරෝගී බව උන්වහන්සේ ආරෝග්‍ය පරමාලාභ. අපට කම්සප විඳින්න ඕන කෙනාට කම්සප විඳින්නටත්, ඉගෙන ගන්න ඕන කෙනාට ඉගෙන ගන්නටත්, නිවන් අවබෝධ කර ගන්න ඕන කෙනාට නිවන් ලබන්නටත් මේ රූපය නිරෝගීව නිදුක්ව පරිපිරිසුදු තබා ගැනීම අත්‍යවශ්‍යයි අනිවාර්යයි. පාද කරන්න දෙයක් හිති වෙනවද? ඒ නිරෝගී රූපේ තමයි අපට උදව් උපකාර වෙන්නේ අපේ ප්‍රඥාව දියුණු කරගන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවල කන්දක වගේ විග්‍රහ කරන්නේ පංචස්කන්ධයක ඉපදීමවරීමක් මුල් කොටගෙන. ඒ පංචස්කන්ධයක ඉපදීමවරීම කියලා කියන්නේ ශරීරයට නෙමෙයි. ශරීරයට තියෙනවා ඉන්ද්‍රයන් හයක්. ඒ ඉන්ද්‍රයන් හයකින් එකකට අරමුණක් වන ගැසෙනවා. ඒකට කියනවා රූප රූප කියලා ඇසට නම් කනට නම් ශබ්ද රූප කියනවා, නාසයට නම් ගන්ධ රූප කියනවා, දිවට නම් රස රූප කියනවා, කයට නම් පොට්ටබ්බ රූප කියනවා. මේ සියල්ල එකතු කරගත්තාම ඕවා නැතුවට මනෝමය වශයෙන් එනවා මනෝ රූප කියලා කියනවා. මෙන්න ඇලෙන්නේ මෙතෙන්ට. රූපයට ඇලෙනවා කියලා කියන්නේ රූප රූපයට. නාට්‍යයක් නරඹද්දී නැත්නම් ඔබේ රූපයට. ගීතයක් අසද්දී ශබ්ද රූපයට. ගන්ධයකදී ගන්ධයට හෝ පිළිකුලට දුර්ගන්ධයට. ඇලෙන්නේ ඇලෙනවා කියන එකේ තේරුම ඇලෙනවා විතරක් නෙමෙයි ගැටෙනවා කියන එක. එතකොට මේ රූපයෙහි කලකිරීම පිණිස දේශනා කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් මේ රූපයේ කලකිරීමක් වෙනකොට මේ රූපයේ වරදවා ගැනීමක් තියෙන්න පුළුවන්. කවුද අසුතත් පුතග්ජනයයි කියලා කියන්නේ? අසුතත් පුතග්ජනයයි කියලා කියන්නේ මම අවුකසේ සිට විඥාන තැනම කෙනෙක් ඉන්නවා කියන හැඟීම තුළ මොහොතින් මොහොතට ඉපදෙන නැත්නම් ස්කන්ධ පංචකයක් අපිව පාලනය කරන ලබන්නේ කියන එක දන්නේ නැති කෙනා. එනිසා ඔහු හැම විටම ඒ රූපයක් කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට සහ මනසට හමු වෙන මේ රූප ආරම්මණවලදී ඒ රූපය හේතුපත්‍ය ධර්මයක් චෛසිකයක් කියලා පිළිගන්නේ නැතුව ඒක ඇති වෙන නැති වෙන දෙයක් අපට තියෙන ප්‍රයෝජන ගන්න එක විතරයි කියලා තේරුම් ගන්න නැතුව අල්ලා ගන්නවා එල්ම. අන්න එතකොට රූපං අනිච්චං නෙමේ රූපං නිච්චං. රූපේ නිට්ටය වුණා. රූපේ නිට්ටය වුණාම එතන රූපේ මම කියන්නේ රූප ආරම්මණය. අල්ලගත්තාම මම හැදෙන්නේ. ශබ්ද ආරම්මණය අල්ලගත්තාම මම හැදෙන්නේ. එතකොට තේරුම් ගන්න එතෙන්දී මම නම් ඒක තමයි මගේ කියන්නේ. ඒක තමයි මගේ ආත්මය. දැන් මගේ ආත්මය anu ජීවිතේ නව රූපයක් රස විඳින්දී රූපය ආත්ම කොට ගැනීම රූපාරම්මණය. දැන් ඇල්ම. ඇල්ම තුල තියෙනවා ඊට පස්සේ නිත්‍ය සුඛාත්ම සංකල්පය. ඇල්ම තුල තියෙනවා ඊට පස්සේ ඇලීමට බාධා තියෙන කොට ගැටීම. ඇල්ම තුල තියෙනවා ඊට පස්සේ කර්ම බීජයක රස කිරීමවත් නැවත ලබන්ට ඇත්නම් කියන අනාගතයට තබන හේතු. යම් රසයක් ඉඳලා අනාගතයට තියලා නිමා කරනවා නම් ඒකට අනිත්‍ය කියන්නේ නැහැ. ඒ අනාගතයට තිබුවත් ඒ අතීත හේතු බවට පත් වෙලා ඉදිරියට එනවා අපහු. අනාගතයට තියෙන එකම තමයි පසු අතීත හේතු වෙන නිසා නැවත උපදින්නේ. මෙසේ ඔබ නැවත හට ගැනීම සඳහා ජීවිතයේ අරමුණු රස විඳින්මින් කොතරම් දේවල් තියලා තියනවද? පින් වශයෙන්, පව් වශයෙන්, හොඳ වශයෙන්, නරක වශයෙන්, දක්ෂකම් වශයෙන්, දුර්වලකම් වශයෙන්, අඩුපාඩුකම් වශයෙන්. පුදුම දෙයක් මේක. නිරෝගී කනට නිරෝගීකම බවටපත් වෙනවා. රෝගී පුද්ගලයාට රෝගී බවම බවටපත් වෙනවා. ඒක රෝග ගැන කතා කරපු ඉන්න අර ජීවිත අවසානයේදී. කන් ඇහෙන්නේ නැතිකම, ඇස් පේන්නේ නැතිකම, තව කකුලක් කිරිවැටිච්ච ගතිය තව මොනවාරි. සවන් දීලා බලන්න කීප දිනකට තමන්ට කියන්න දෙයක් නැද්ද වෙන කියලා. මේකම කීපියා ඉන්නවා. අන්නේ මම වෙලා. ශරීරේ නෙමෙයි දැන් අර රෝගී මම වෙලා තියෙන්නේ. මෙයල් ලගන. අප තේරුම් ගන්න අවශ්‍ය කාරණාව තමයි ජීවිතයක් අර්ධවා ජීවිතෙන් අර්ධයක් පසු වන විට බොහෝ දෙනාට යම් නම් රෝගී සත්වයන් නැති වෙනවා. ඒ නිසා උන්වහන්සේ වදාරනවා වාද සමුත්තාන පිට සම්පාණා සෙමරපාණා උත්තරිනාමජා සම් විපාකදා උපක්කමිකා කියලා විචන වලින් ආවාදිසක් සත්‍යයන්. මේ සිරුරට එහෙමත් නැති සත්‍යයක් නැහැ. කීයටි අයින්ත නෙමෙයි අවශ්‍ය. අවශ්‍ය ප්‍රතිකාරයක් ගන්න එක නැත්තම් දරා ගන්න එක. කීවා කියලා හොඳ වෙන්නේ නැහැ. ඒ කියනවා කියලා කියන්නේ ඒක මම බවට පත් කරගන්නවා. මේක තේරුම් ගන්න වෙනවා. අන්න දැන් මේ ඇල්මෙන් නිදහස් වෙන එකද මේ නිබ්බිදාය කියලා කියන්නේ කලකිරෙනවා කියලා කියන්නේ. කලකිරෙනවායි කියලා කියන්නේ වර්තමාන සමාජයෙන් ගත්තොත් එහෙම අපි හිතමුකෝ රැකියාවක් කරමු, හම්බ කරනවා, විශේෂ මහන්සි වෙනවා, හරියට වැටුප ඉතුරු නැහැ, රැකියාව කැසි කලකිරෙනවා. ආදරයකට බැඳෙනවා, තමා බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නැහැ, ගැටුම්මයි කලකිරෙනවා. එහෙම කලකිරීමක් නොවේ. තේරුම් ගන්න. මේ රූපය ඇතිවි නැතිවි යන පිටපිටක් වෙන පින්දුපමා රූපං. එතකොට ඒක අපට දීලා තියෙන්නේ ලෝක ජීවත් වෙන්න පරිහරණය කිරීම හඳුනා ගැනීම සඳහා පමණයි. අපි වරදවා ගැනීම තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. එහෙනම් අල්ලා ගැනීම තුල තමයි අනාගතයක් පවතින සහ දුක් පවතින කියන එක තේරුම් ගත්ත පුද්ගලයා අන්න එතකොට ඔහුට ඇලෙන්න දෙයක් නැති බව. එතකොට තමයි විරාගය කියලා කියන්නේ රාග කරන්න දෙයක් නැති බව නොයල්ම තපත් වෙන සිදෙන්නේ. අල්ලා ගන්න නැතුව ඉඳ එච්චරයි කරන්න තියෙන්නේ. අල්ලා ගැනීම පුතක් ජන භාවයේ ලක්ෂණයක්. තේරුම් ගත්ත පුද්ගලයා හඳුනාගෙන අල්ලා නොගැනීමෙන් යලි හේතු ඉතුරු නොවන ආකාරයක නැති වෙනට කටයුතු කිරීම ධර්මයේ තේරුම් ගැනීමේ ලක්ෂණයක්. අන්න එතකොට එතන තේරුම් ගන්න වෙනවා නිබ්බිදාය විරාගාය නිරෝධාය කියන වචන තුනේම කියන්නේ එකම කරුණක්. තුන් පොන්ච පොන්ච වෙනස්කම් සහිතව නිරෝධය පිණිස. නිදීම නිරෝධය කියන එකේ තේරුම ඉවරයි කියන එක නෙමෙයි. ඒ නිදීම රූපේ ඇල්මෙන් නිදීම, රූපේ මම කොට ගැනීමෙන් නිදීම. මේක තේරුම් ගන්න වෙනවා. දැන් එතකොට ධම්මකතික ස්වභාවයත් මොකද්ද හැබැයි පැහැදිලි කිරීම? සෑම සත්‍යෙ පුද්ගලයෙක්ම ජීවත් කරන ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය විසින්. පිළිගත්තත් නැතත් බෞද්ධ වුණත් නැතත් සෑම සත්‍යයකට පුද්ගලයෙකුට දුක දෙනු ලබන්නේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයම මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමෙන්. එතකොට තමයි තණ්හානුසයක් ඉතුරු වෙන්නේ. එතකොට තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ තමයි ලෝකයේ දුක හට ගැනීමේ මඟ. එනිසා බුදු පියාණන් වහන්සේ වැනි පුද්ගලයෙක් ඇල්ම පිණිස රාගාය පිණිස දේශනා කරන්නේ ධර්මය. නොඇල්ම පිණිස, විරාගය පිණිස, නිදීම පිණිස ධර්ම දේශනා කරනවා. කොහොමද දේශනා කරන ධර්මය? තව ටිකක් එහාට ගින් අපි ඒක කතා කරමු. මෙසේම ඒ රූපය තමයි අපි වේදනා ස්කන්ධයෙන් විඳින්නේ. එනම් වේදනා ස්කන්ධයේ නොඇල්ම පිණිස කලකිරීම පිණිස, නිදීම පිණිස තමයි ධර්ම දේශනා කරන්නේ. වේදනා ස්කන්ධය කියන්නේ කොහොමද? අන්න හොඳට පැහැදිලි කරගන්න පුළුවන් තැනක් මේක ආවා. ඔබට වේදනාව කියන එකේ තේරුම පැහැදිලි කරන්නේ වේදල්ල සූත්‍රයල විඳීම විඳීම වේදනාවයයි කියනු ලැබේ. කුමක් විඳීද? නිල් පාට, රතු පාට ආදී වශයෙන්. එහෙම නැත්නම් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳී. එතකොට බාහිරෙන් පංචද්වාරයන්ට හමු වෙන දේ හෝ මනෝද්වාරයෙන් එන දේ හෝ ඒ අරමුණ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳිනවා. වේදනාව කියන එකේ තේරුම විඳීම. වේදනාව අනිත්‍යයි. එතනින් නාත්ත ගත්තනම්. නමුත් වේදනාව වෘතක් ජන පුද්ගලයාට තණ්හාවට කාරණයක් වේදනාපච්චය තණ්හා. අන්න එල්ම. දැන් නොයල්ම කියන එකේ තේරුම එහෙනම් වේදනාවට තණ්හා නොකර නිමා කිරීම පිණිස. ඒක තමයි එතන නොයල්ම කලකිරෙන්න. කලකිරෙන්න කියන එකේ තේරුම ටිකක් ගැඹුරු කරුණක්. කිසිම දවසක සංසාරයේ මෙසේ මේ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ මම කොට අරගෙන විඳලා ඉවර කරන්න බෑ. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ විඳීමට යාම තුර කල්ප කෝටි ගණනාවක් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සමග අරලෝදාමේ දුක හිමි කර ගන්න වෙනවා. අන්න එතන තමයි රහස තියෙන්නේ. මම උදාහරණයක් පැහැදිලි කළා ඉතා පැහැදිලිව පෙර ධර්ම දේශනාවල මේ පිළිබඳව නොදන්නා මාළුවා ආහාරය ගන්නට යනවා. Tamanta labitcha aharaya hugila gamano. Hugila dennan passe tamai ohota therenne meka ethule bilikokkak thiyala thiyena. Dan ithin kanna giya nisa merenna siddha wenawa kiyana eka. Menna me aaswadehi rupena vedanave sanyave aaswadeya thula thiyena biliya tamai oba sasarata amunana eka. Eka vindinna. Namuth eka oba bendena sasarata e nisa obata jaddarave vyadhi marana wangin midima wenowata yedima hamba wenawa. මෙන්න මේ කරුණු පැහැදිලි කිරීම තමයි ධම්මකථිකත්වයක් තුළ තියෙන්නේ. තමාට මේක වැටහෙන්න තෝරන. වටහා ගත්ත කෙනාට තමයි ඊට පස්සේ ස්කන්ධ පංචකයෙන් පංචකයට. ඒ ස්කන්ධ පංචකේ හටගන්නා වූ මමත්වයේ විවිධත්වයේ තේරුම් අරගෙන, ඒ මමත්වයන් තුළ තියෙන පෞද්ගලිකත්වයන් තේරුම් අරගෙන, ඒ මමත්වයේ ශේවීම පිණිස. අල්ලා නොගැනීම නම් වූ අල්ලා නොගැනීම තුළ තමයි කලකිරීම සහ නොයල්ම ධර්ම දේශනාවකමයි පැහැදිලි කළ බැවින් දැන් ආය පහු පැහැදිලි කරන්නේ නැහැ. අපි තව දවසක ඒ පිළිබඳව පැහැදිලි කරමු. මේ නිසා අපට තිබෙනවා දැන් ගංගක මෙතර සිටිනවා නම් මෙතර භයානක නම් එතරට පීනන්න ඕන. උපකරණයක් අරගෙන පාරවී යන්න ඕන. මෙතර ඉඳලා හරියන්නේ නැහැ නේ. අන්න ඒ වගේ පෘථග්ජන භාවය anu මෙතර. ලෝභ දේශ මොහයන්ගේ සහිත ලෝකෙත් එක්කලා ගැටලා පොරාලන උත්වල්ලන අඳුන දුන්න වැළපෙන තැන. එතර යන වෙන තැනක් නොවේ. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. එතර කිව්වහම සමහරට කිලෝමීටර් ගානක් බම ගානක් ඇතින් තියෙන තැනක් කියලා. නමුත් එතරක් මෙතනමයි. මේ රූපේ මම මගේ ආත්ම කොට ගැනීම, වේදනාව මම මගේ ආත්ම කොට ගැනීම, සංඥාව මම මගේ ආත්ම කොට ගැනීම, සංඛාරය මම මගේ ආත්ම කොට ගැනීම, ඒ ආශ්‍රයෙන් විඥාණය මම මගේ ආත්ම කොට ගැනීමට කියන්නේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියලා. විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය මෙතරයි. විෂයාකාර මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම එතරයි. මෙතර සිට එතරට යාම සඳහා ගඟ හරහා යන කෙනෙකුට පාරුවක් ඔරුවක් භාවිතා කළ යුතු වන්නාසේ මෙතර සත එතර වීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කුල්ලූපමං වූ වික්ඛේ දේසිස්සාමි නිස්සරණත්තාය නිත්තරණත්තාය නෝගහනත්තාය. තරණය කිරීම විනා අල්ලා ගැනීම පිණිස නොවේ මහණෙනි මම ධර්මය පෞරක් කොට දේශනා කරමි. දැන් ඔබ පුතග්ජන භාවයේ නම් සිටියේ ඔබට ආර්ය භාවයේ කෙලවරටපත් වෙන්න අවශ්‍ය නම් මේ ධර්මයේ නැමැති පෞරට ගොඩ වෙන්න වෙනවා. දැන් ස්කන්ධ පංචකයෙන් පංචකයට අනිදුක්ඛානාත්ම බලන ආකාරය පෞද්ගලිකව මුහුණ දිලා පුරුදු කරගන්න වෙනවා. අන්න ධම්ම කතිකයා විතරක් නෙමෙයි ඒක කරනවා නම් ධම්මාන ධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා කියලා කියන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට එතන මතක තියාගන්න මේ සූත්‍ර වල ලස්සන වචන තියෙනවා. යමෙක් සමහර ධාතාවල තියෙන කරණක් තමයි යමෙක් කියන වචනේ. එතකොට යෝ නැත්තම් යමෙක් කියන එකෙන් කියන්නේ යම් භික්ෂුවක් යම් භික්ෂුණියක් කියන එක නෙවෙයිනේ. යමෙක් කියන එකට ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි ඕන කෙනෙක් අයිති. ඒ ඕනෑම කෙනෙකුට ධම්මානුධම්ම ප්‍රතිපදාවට පත් වෙන්නට පුළුවන් නම් ඔහු එහෙනම් අන්න ධම්ම කතික භාවයකට සවන් දී ධර්මයේ තේරුම් අරගෙන තමනුත් ඒ ඊතර වෙන මාර්ගයට පත් වෙන කෙනා බවට පත් වෙනවා. ඒ පත් වීමේදී ක්‍රමික ප්‍රතිපදාවක් අනුගමනය කරලයි ඊතර වෙන්න පුළුවන් වෙන්නේ. දවසට පුළුවන් කියලා හැම අපි කවදාවත් කියන්නේ නැහැ. හැබැයි බුද්ධ කාලීනව එහෙම සිදු වුණයි කියලා කතා කරනවා. සමහරට ඕන් නිකලස් බවට දිනු කරගත්තා වුණා නැත්නම් වේ හැකියි නැත්නම් ඒ තුනී වී තිබුණා විය හැකියි. අපට බුදු සසුනේන් වරු 10000 ගණනක් තිස්සේ ආවා වූ සම්මාදිට්ඨික වචන වගේම නිත්‍යාදුෂ්ඨික මතිමතාංශද ගොඩාක් තියෙනවා. මේවා ඔක්කමත් මම දිට්ඨි කියන්නේ ඒකනේ. සම්දාන තමන්ට යම් යම් දිට්ඨියක් තියෙනවා. උපත පිළිබඳව, මරණය පිළිබඳව, අනාගත බුදුහාමුදුරුව පිළිබඳව, අනිත්‍ය පිළිබඳව, සූත්‍ර දේශනා පිළිබඳව, තව මොන මොන හරි පිළිබඳව මතයක් දිට්ඨියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නම් පැහැදිලි කරලා දාන්නේ මෙසේ අනේක විහිිත දිට්ඨි ආරම්භ වෙන්නේ ඇයි? වික්ෂුන් වහන්සේ මක් විසනවා. ධර්මය නොදන්නා නිසා. එනසම් මේ ධර්මය නොදන්නා තමයි මේ දිට්ටි දෘෂ්ටි ඔක්කොම තියෙන්නේ. ධර්මයේ දේරුම් ගත්තාම ওই දෘෂ්ටි ඔක්කොම මරීච කූපමා සංඥා කියන්නේ ඒකනේ. සංඛාරා කදලූපමා කියන්නේ ඒකනේ. කෙහෙල් කඳක් ගලවලා බලපන් ඇතුළේ ඉතුරු වෙනවද අරටුව. මහ ලොකුවට පේන්න තිබුණාට. ඒ වගේම අරටු වශයෙන් ඔබ හදාන තියෙන ඔක්කොමත් කෙහෙල් කඳන්. ඒවත් Taman විසින් හදාගත්ත මත දෘෂ්ටි. දෘෂ්ටිකාන්තාරයක්. ඇත්තටම අන්‍යාගම් පසකදී වේවා බුදු සමයම දෘෂ්ටිකාන්තාරයක්. එසම මේ තේරුම් අරගන්න. තේරුම් ගැනීම තුළ ඔබට පුළුවන් වේවි ඔබ ඉපදිලා හෙවි මොනවාද කියන එක පිළිබඳව. ඔබ ඉපදිලා හෙවි සැප. හැම කෙනෙක්ම ආගම් භේදයකින්තරෝ ඉපදිලා මේ ලෝකෙ සැප තියනවා. ඒ හොයන එකට තමයි පින්නතුනි නිවන් කියලා කියන්නේ. නමුත් ඔබ හැමදෙනා හොයාගන්න පාර වැරදි, හොයාන යන පාර වැරදි. තත්පරයක දෙක කෙටි කාලීන සෝයක් කරනහම ඒක හමාර වෙන්නේ ආපහු අහිමි වීමෙන්. බුදු දේශනාව හොයන මනුස්සයාට ඔය අලිත් නැති නොවන ආකාරයට ඔය සෝය හොයා ගැනීම සඳහා එලි කළ මං පිටක්. ඒකට බුදු පියාණන් වහන්සේ වදාළ මාර්ග සත්‍ය භාවිතා කරන්න ඕන. මාර්ගයකින් තොරව ඵලයක් කොහෙද තියෙන්නේ? මාර්ගඵල කියන වචනේ තේරුමවත් ඒකයි. මාර්ගය ගන්න ඕන ඵල ලබන්න. මාර්ගය ගන්න නැතුව වැරදි මාර්ග අරගෙන ඵල ලැබුවයි කිව්වට ඒක පිළිගන්න පුළුවන් කමකුත් නැහැ. මේ පිළිබඳව අපි බොහෝ කරුණු පැහැදිලි කොට තිබෙනවා ධර්මදේශනාවන්දී. මේ නිසා ධර්මදේශනා කර ගැනීම තුළ ධර්මශ්‍රවණය කිරීම තුළ දේශකීන් වහන්සේ කැඩපතක් කරගෙන ඔබ ඔබේ අඩුපාඩු දැක ගන්න. ඔබ පොතෙන් පාඩම් කරගත්තේ කාගෙන් හරි ඉගෙන ගත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ශරීරය නะ කියලා නම් පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා නම් එහෙනම් එතනින් එහාට ඔබට බුදුදහම පිළිබඳ ගමනක් නැහැ. දෙවියන්, ධර්මයන්, പ്രേත භූත ආදී මේ සියලු දෙනාමත් රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකයෙන් යුක්ත වූ. උන්ට බාහිර අරමුණ නැතුව අට උන් හදාගත්ත පින හෝ පව හෝ ධානය හෝ තමයි අරමුණ වෙලා පවතින්නේ. ස්කන්ධ පරිහරණය පවතින්නේ. තව දෙයක් තේරුම් ගන්න. මිනිසත් භවයේ කරන පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම. අපි ගම්මුක එකට ත්‍රිපිටක ගත වචනේම කන්නම් කන්න විපාකං, සුක්ඛ කම්මං සුක්ඛ විපාකං. කන්න සුක්ඛ කම්මං කන්න සුක්ඛ විපාකං. මෙසේ මිනිසෙක් වශයෙන් කළු කර්ම කරලා සුදු කර්ම කරලා කළු සුදු කර්ම කරලා තණ්හාවසෙට හේතු ඉතුරු දැන් විපාකයේ කොහෙද කියන එක හොයන්න යන්න අවශ්‍ය නැහැ. සයන් අවිඤ්ඤාය පච්චාත්තිකත්වා කියනකින් පෙන්වන්නේ විපාක තියෙනවා. ඇයි විපාක තියෙන්නේ? තණ්හා උපාදාන භවිද්‍යා සංඛාර තුල කර්ම රැස් කළ බැවින්. ඒ නිසා අනාගතයේදී යමක් ලැබුවොත් යම් දෙයක් ඒ නැවත හට ගන්න එකට පුනබ්භව නැත්තම් නැවත වීම කියලා කියනවා. ඔබ මරණයෙන් මතු ජීවිතේ පුනබ්භවය හොයන්න යන්න එපා. දැන් ඔබේ ඊයේ තියපු දෙයක්, අද තියෙන දෙයක්, හෙට තියෙන දෙයක්, තරහක්, වෛරයක්, කෝපයක්, බයක් ආපහු නැවත හට ගන්න හැටි බලන්න. නැවත තියලා නැති දේවල් නැවත හට ගන්න හැටි හැටි තේරුම් ගන්න. බුදු සමයෙන් පෙන්වන්නේ පුනබ්බව නැති කිරීම නම් එහෙනම් මේ ජීවිතේ නැවත තියෙන එක නැවැත්තුවත් තියාගත්තේ නැත්නම් හට ගන්න නැහැ. අන්න එතකොට දැන් මේ සිද්ධියේදී තේරුම් ගන්න අවශ්‍ය කාරණයක් තමයි මෙහෙම තියපු කාරණා තියෙන කෙනාට තමයි මරණය සහ මරණ බය තියෙන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට හට ගැනීම සහ Nirodha වේ මරණය සිදු වෙනවා නම් ශනික වශයෙන් මරණයටපත් වෙනවා. පස්සේ මැරෙන්න ඉතුරු නෑ මොකක්වත්. ඔය පස්සේ මැරෙන්න කරුණ තියලා තියෙන කෙනාට තමයි ජීවිත අවසානයේදී මරණය දුකක් වෙන්නේ සහ කැමැත්තෙන් සිද්ධ වෙන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට ධම්මානුදම් ප්‍රතිපදාවේ මරණයට මුහුණ දෙන්න පුළුවන් වෙනකොට පසුව මැරෙන්න දෙයක් නැහැ. දැන් අමරණීයයි. තේරුම් ගන්න. මරණින් මිදීම කියන්නේ ආපහු ඉපදලා මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මරණ දුකින් මිදීම. මෙන්න මේ කරුණු පැහැදිලි කර දීම තමයි එතකොට එහෙමනම් ධම්ම කතික කියලා කියන්නේ. ඔබ හඳුනා ගන්න. සතියේ දෙතේ ඉන්න කිසිදු ධම්ම කතිකයකට අපි දේවල්ත කරන්න එපා කියන්න බෑ. වැරදි කියන්න බෑ අපත් දේවල් කරන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධම්ම කතික භාවය විග්‍රහ කරන්නේ මෙන්න මෙහෙම. ඔබය සාන් දෙන්න. ඔබට පැහැදිලි බුදුන් වහන්සේගේ ගැන්වීම පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට ආත්ම කොට ගැනීම සසර ගමනයි අනාත්ම කොට ගන්න මාර්ගයේ සසරින් මිදෙන මගයි. ආත්ම කොට ගත්ත එක ඔබ පෘථග්ජන භාවය කළ වරදයි. අනාත්ම වශයෙන් දැකීම තුළ ඔබට උපන්න කුසල් දුරු වීම නැමැති සම්මානසේ සේමිය මගට යන්න පුළුවන් වේවි. ඒ තුළ ඔබට ටිකින් ටික තේරෙවි ඔබ තුළ තියෙන ආවෝ දේවල් හිස් වෙනවා. අනුසේ හේතු. ඒ හිස් වෙනකොට තේරෙවි ඔබට කොතරම් සහැල්ලුවක් ලැබෙනවද කියලා. ඔබ හොයපු දෙය නැති නොවන විදිහට මොනද හොයා ගන්න ලැබීවි. එසේ කරගැනීම සඳහා මේ ධර්මානුශාසනාවද ප්‍රයෝගී කරගන්නා ලෙස මතක් කරමින් ධර්මශ්‍රවණයන්ගෙන් ලබාගත්තා වූ අවබෝධය හැමදිනාගේ ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් කිරීම පිණිසත් දීර්ඝායු සම්පන්න කිරීම පිණිසත් රැකියාදී කටයුතු වඩා සාර්ථක කර ගැනීම පිණිසත් රෝග පීඩා අවම කර ගැනීම පිණිසත් යොදා ගන්න. පාප මිත්‍රාදී සේවනයන්ගෙන් වෙන්වීමට ලැබේවා. බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන්ගේ අවයන් වැටේවා. සියලුම සංස්කාරයන් අනිද්දුක්ඛ අනාත්ම යනුවෙන් බුදුරලෝට හිලිකලා වූද හිලිකරා වරමින් සිටින්නා වූද අනාගතයට හිලිකරන්නා වූද බුද්ධ වචනයේ ගැඹුර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුළ නුවණින් දැක ගැනීමට තරම් ඔබට නුවණ ලැබේවා. ඒ තුළින් ඔබ හැම දෙනාට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ නිර්වාණ සෝයෙන් සැනසෙන්නට මේ අවබෝධයේ හේතු ආසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම දිනාතම තිරුවන් සරණයි.